ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දැන් ගායකෙක්. ඒ වගේම ශබ්ද පරිපාලකෙක්. තවත් තනතුරක් ඔහුට ලැබෙනවා. මේ තනතුරකට වඩා තවත් අංශයක්. ඒ තමයි එවකට ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකවරයෙකු සිටි සුගත පාලද සිල්වා මහත්මයා. මොහුට ආරාධනා කරනවා නාට්‍යයකට සංගීතය සපයන්න. ඒ නාට්‍ය තමයි තුරංග සන්නිය. ඉතින් මේ තුරංග සන්නියෙන් ආරම්භ කරන නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ඊට පස්සේ දුර දිග යනවා තව ගොඩක් එහාට. ඒ තමයි ඊළඟට පටන් ගන්නවා නන් විශාල පරපුටුව සතසහ සත මේ හරහා එනවා ලූෂන් බුලත් සිංහලයන්ගේ තාරාව ඉගිලෙදි. අපි පොඩ්ඩක් මෙතන වෙනස් කරන්න යන්නේ. අපි ආරාධනා කරන්නේ ඔබ කවුරුත් කැමති රංගන ශිල්පියෙකුට රොඩ්නි වර්ණකුලට. කෑමට රුසියෝ මේ සිංගප්පූරුව වැසියෝ කෑමට රුසියෝ මේ සිංගප්පූරුව වැසියෝ ස්පුරුතාවට කන්නට දුන්න gedara kema rasa netiyo rasa kema hoyan mehino gedara kema rasa netiyo rasa kema hoyan mehino sukara tel supen tanala china kema mandeno sukara tel supen tanala china kema mandeno kadeta palayan තාරාව ඉගිලෙති සමගම නාට්‍ය ශිල්පයේ අලුත් නැම්මක් ඇති වෙනවා සංගීතයත් සමගම. සිංගප්පූරුව මවන්නට කපුගේ අයියා. මට කපුගේ අයියා කියලා කියුනේ ඔහු හැමදාම මට මල්ලි කියපු හින්දා. ඔහු මට විතරක් නෙමෙයි බොහෝ දෙනෙකුට කතා කරේ ඇමතිවේ මල්ලි කියලා. ඔහුට වැඩි මල් අයටත් මල්ලි කියනවා. ඉතින් මේක තමයි ඔහුගේ හැටි. ඔහුගේ සම්බන්ධතාවයේ සහෘද බව, ලෙන්ගතුකම. ඒක කියනකොට මිත්‍රට පොඩි හිනාවක් ගියා. ඒකට හේතුව තමයි මිත්‍ර ඉස්කෝලේ යන කාලේ මිත්‍රට මිත්‍රයෝ ගොඩක් හිටියා. මිත්‍ර මේ මිත්‍රයොත් එක්ක පාසල් ඇල්ලා ගෙදර එනවා. මමත් දවසක් ඒ වෙලාවේ හිටියා. මිත්‍රගේ තාත්තා අපේ මේ කථානායකයා මිත්‍රගේ යාළුවන්ට කියනවා, "හා මල්ලිලා ඉන්න ඉන්න මල්ලිලා ඉන්න. පුතා මේ මල්ලිලාට කෑම ටිකක් දෙන්න ඉක්මනට." ඉතින් මං හිතනවා මේ කපුගේ අයියාගේ තිබිච්ච ඒ සෞර්ධභාවය ගැනයි අපි අද කතා කරන්නේ මේ පත්‍යාවලෝකනය තුල තියෙන. ඔහු අපිට විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයේද එහෙම නැත්නම් ඕනෑම තරාතිරකම කෙනෙකුට කතා කළේ විදියට. බොහෝ සමහර දේශපාලඥයන් ඔහුට කතා කළේ කපුගේ අයියා කියලා. ඉතින් ඒ තරම් සෞර්ධ පුද්ගලයෙක් ගැනයි අද අපි මේ කතා කරන්නේ. මම ඊළඟට යන්නේ ඔහු නාට්‍ය සංගීතයේ ඒ වගේම ටෙලි නාට්‍ය සංගීතයටත් එකතු වෙනවා. චිත්‍රපට සංගීතයටත් එකතු වෙනවා. මේ තමයි නිම් වලලු පුළුල් කර ගැනීම. ටෙලි නාට්‍ය ගැන කතා කරනකොට හරි අපූර්ව ගීතයක් මට මතක් වෙනවා. මේ ගීතය මහාචාර්ය සුනිල් ආරිරත්නයන් රචනා කළා. විශාරද ගුණදාස කපුගේම සංගීතපත් කළා. මිත්‍ර මං හිතනවා මේ ගීතය තමයි මේ අවස්ථාවේ ගයන්නට හොඳම ගීතය කියලා. මම මුලාවේ. එහෙම නේද? යන ගමනේ මං මුලා සමන ලියක ගෙනි පාර අසා තිබුණේ මං මුලාවි පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවු සමන ලියක ගෙනි පාර අසා තිබුණේ මීළඟට අපි පිවිසෙන්නේ චිත්‍රපටිය සිනමාව ගැන. මොහු සිනමා නිර්මාණ රාශියකට පසුබිම් සංගීතය සැපිවා. ආරම්භ කරේ සඳා චිත්‍රපටියෙන්. බවදුක බවකර්ම දක්වා ඔහු සංගීතය රචනා කළා. ඉන් අනතුරුව ඔහු බොහෝ චිත්‍රපටි සඳහා තේමා ගීතයන් ගායනා කළා. ඉතින් මා මේ අවස්ථාවේදී ඔබට අසන්නට මිත්‍රට ගයන්නට ඇරයුමු කරන්නේ ඔහු විසින් ගයන ලද ප්‍රේමණීය ගීතයක් විරහව. ඒ වගේම පෙම්වතුන් අතර තොලග රැඳව වූ ගීතය ඉතාම ජනප්‍රිය ගීතයක් ලෙස අද දවසේ රසිකයන් වැළඳ ගන්නා වූ ගීතයක්. මං කැමති මේ තිරේ දකින්නට ඒ චිත්‍රපටයේ රූපරාමුත් සමගම ගයන්නට ආරාධනා කරන්නේ මිත්‍ර කපුගේට. මේ සිනමා පසුබිම් සංගීතයේ යම් සංදිස්ථානයක් සනිටුහන් කළ ගීතයක් මතක් කරගන්න ඔබේ මතකයත් යලිත් මේ රූපරාමු සමග ඒ සිනමා කෘතිය එක්තැම්ගේ. සැඟවගේ විඳනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එකුටම් මාද සිතුවම් මැවේවිදේ මීදුම් වලාමද අතීතයේ බිඳුනු පෙමින් ඉනෙකත් හදවත් තනි වේවි එකුටම් තනි වේවි එකුටම් තනි වේවි එකුටම් මේ ගීතේ රචනා කළේ මහාචාර්ය සුනිල් ආරේරත්නයන්. සංගීතවත් කරේ සරත් දසනායකයන්. මේ ගීතය පිළිබඳව විශාල බලාපොරොත්තු තිබුවා සහෘදයන්. මේ ගීතය ඒ වසරේදී සරසවි සම්මානය දිනා ගන්නා ගීතය ලෙසට. ඒත් ඒ බලාපොරොත්තුව බිඳ වැටුණා. නමුත් විශාරද ගුණදාස කපුගේ කවදත් ඒ බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු බිඳ වැටුණා කියා කනගාටු වෙන කෙනෙක් නෙවෙයි. ඒ බලාපොරොත්තු තබාගත්තේ සහෘදයන්. සෑම දිනම කිව්වා මේ ගීතේ තමයි ඒ වසරේ හොඳම ගීතය සරසවි සම්මාන දිනාගන්නේ කියලා. නමුත් මේ සරත් දසනායකයන්ට මේ ගීතේ සංගීතය සඳහා සම්මානය ලැබුණා. ඒ මීළඟ චිත්‍රපටියේ තේමා ගීතය විසිදැල චිත්‍රපටියේ එස්.ජී. ප්‍රේමරත්නයන්ගේ විසිදැල චිත්‍රපටියේදී විශාරද ගුණදාස කපුගේට සරසවි සම්මානය හිමි වුණා. බිඳුනා දැහැන් බිඳුනා කියන ගීතයට.